ගෞරවනීය මහා සංඝරත්න අවසරයි සදහවත් වාසනාවන්ත පින්වතුනි සිතර අබේක මහත්මයා සිතර මහත්මයා කුමාරියන්තා මේ පින්වත් දරුවන් දෙපළ ඔබ හැම දෙනාම අද දිහත් සංකරසලා ඊටාම වටිනා පින්කම සිදු කරන අවස්ථාව කෘතවේදී පින්කම මේට වසර 15 කලින් නියගිය පියදා සමිඳුන් පියතුමා අපේ සිතර මහත්මයාගේ දරුවන් පියතුමා සිහිපත් කරලා එතුමාට පුණ්‍යානුමෝදනා කරන අවස්ථාව ඒ වගේම සුජීවත්ව ඉගෙන දෑවර නෑනියන් සෝමාවතී අපේ ප්‍රමාණවට අතිමහත් කරන්නට ඒ වගේම සිල මහත්මයා එමෑනියන් අතුරු බෝලේ හැම දෙනාටම ආශිර්වාද දෙන්න ඒ වගේම මේ එක්වන් දරුවන් දෙපළ කියන්නේ අපේ කටයුතු ආදී එයාගේ අනාගත ජීවිතයට ආශිර්වාද දෙන්න මේ සිත කරන තුන්කේ කම සිදු කරන්නේ වසර 15ක් කියන්නේ බොහොම දීර්ඝ කාලයක් ඒ වුණත් සිතර මහත්මයා මේ දෙකම වාර්ෂිකවම අඛණ්ඩව සිට කරගෙන යනවා. ඉතින් ඒකෙන් හිතනකොට හිතේ ලොකු සැනසීමක් ඇති කරගන්න පුළුවන්. අප මේ සමාජයේ මේ විදිහට ජීවත් වෙන්නේ අපේ දෙමව්පියන් ඇලෙන්න ඒ උපකාරය ආධිවාදී ශක්තිය නිසායි. ඒ නිසා තේමත් ගුණවත් පුරුදුවේදී දරුවන් තමගේ ජීවිතේ හැමදාම දෙමව්පියන් සිහිපත් කරනවා. දෙමව්පියන් ජීවත් වෙන කාලය තරම් නෙවෙයි ගෑණියේ කියන්නේ ජීවත් වෙන වගේ හිතන අපි ඒ ගැන ඇඟීමක් ඇති කර ගන්නවා යට පුණ්‍යානුමෝදනා කරනවා. ඉතින් ඒ උතුම් දෙකමයි සිද කරන්නේ. ඔබ ඊටම දහම් ගෝපියන් වස්තුව ධර්මස්වරුවන් පත්තරගෙන මේ ස්වාමීන් වහන්සේට ආහාර පානයෙන් පූජා කරන්නේ උන්වහන්සේට මේ ශක්තිය ලබා දෙන්නේ. දානයන් සමගම භාගවත මහත්මයා දේශනා කරනවා ආයුම් කෝපන දත්වා ආයුෂ භාගී හොති වන්නම් බොහොම දන්තා වන්නස්ස භාගී හොති ආදි වශයෙන් ඔබ මේ ස්වාමීන් වහන්සේට ආහාර පානයෙන් පූජා කරන්නේ ආයු වර්ණ සැප බල කියන මේ ශක්තිය. ඒ ශක්තිය ස්වාමීන් වහන්සේ දෙනා සමගම ඔබට නිර්ණයත් මේ ප්‍රතිඵල ලැබෙනවා. ස්වාමීන් වහන්සේලා ශක්තිමත් කරනවා කියන්නේ මේ සම්බුද්ධ ශාසනයෙන්වත් දීර්ඝ කාලයක් ගෙන යනද ඔබ ශක්තියක් ලබා ගන්නවා වෙනවා. ඒක මේ කියන දුන්න ස්වාමීන් වහන්සේ කෙරෙහි බොහොමත් කරුණාවෙන් මෛත්‍රියෙන් සෙනෙහසින් කටයුතු කරන කෙනෙක්. ඔබේ කාරුණික අනුග්‍රහය නිසා තමයි මේ පන්සල් මේ වගේ දන්සන්න පාරවාගෙන මේ ස්වාමීන් වහන්සේලා බොහොම උනන්දුවෙන් සතුටින් මේ කටයුතු සිදු කරන්නේ ඒ ඔබෙන් ලැබෙන අනුග්‍රහය නිසා. ඒ නිසා ඔබට ඒ ගැන හිතලා ඉතින් ඔබ සතුටක් ඇති කරගන්න පුළුවන් මේ ස්වාමීන් වහන්සේට දගෙන හැම වෙලාවෙම ඔබ ඔබේම ස්වාමීන් වහන්සේලා ඔබේම පවුලේ සහෝදරයන් දරුවන් දකින වගේ හැඟීමෙන් තමයි ඔබ නිතර ස්වාමීන් වහන්සේ කෙරෙහි හැඟීමක් ඇති කරගන්නේ. ප්‍රිය ඇසෙන් ස්වාමීන් වහන්සේ වෙත බලනකොට තමන්ට කුසල් සිත් පහළ වෙන්නේ. ඒ නිසාම තමන්ට ධර්ම ප්‍රතිනාම ලැබෙනවා. මේ ධර්ම ඉදිරියට යන ඔබට ඒක සත්‍යයක් වෙනවා. අටපිරිකර සසිතිරිකර සංඝ දානයේ අප මහා සංඝරත්නයට පූජා කරමු. මේ වැඩ සිටින ස්වාමීන් වහන්සේට වගේම මේ ගෞතම සම්බුද්ධ ශාසනය ආරම්භය පටන් ගල සිටිය ඒ අඤ්ඤංගොඩනි මහරහතන් වහන්සේගෙන් ආරම්භ වුණු ඒ වගේම සරිත් මුගලන්නාදී ඒ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාගෙන් සෝමමාන වෙච්ච මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වැනි ස්වාමීන් වහන්සේලාගෙන් වඩාත් ශක්තිමත් මුල් වැදගත්තු ඒ වගේම මහා මහින්ද වැනි ස්වාමීන් වහන්සේලාගෙන් ලෝක ව්‍යාප්තිය ලෝක ආගමක් වඩ පත් මේ සම්බුද්ධ ශාසනයේ එදා පටන් මේ ධම්පා සෝමමාන කළේ ඒ ශාසනයට තමන්ගේ දිවිගුසුම පූජා කළේ සියලු ස්වාමීන් වහන්සේලා නිසා ඔබේ මේ දානයේ පූජා කරන පූජා වේවා. එසේ පූජා කිරීමෙන් දැනගවන්නා වූ මේ උත්තම පුණ්‍ය ඵලය මේක වසර 15කට කලින් මියගිය පියදාස අපේ වික්‍රම මහත්මයා තුළ යම් තාක් මියගිය ඥාති නැත්නම් ඒ හැමදෙනාටම පුණ්‍යානුමෝදනා පිණිසයි ජීවන්තර මෑණියන් ඇතුළු මහන දනාටම ආශිර්වාද පිණිස මේ උතුම් කුසලයෙන් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි මේ හැටියට වාක්‍ය කියලා ධානය සංසත කොට පූජා කරමු. සාර්ථ පරික්කාරං සම්පරික්කාරං ඉමං බික්කහං බික්ඛෝ සංඝස්සදේම සාට පරික්කාරං සම්පරික්කාරං ඉමං බික්ඛං බිකෝ සංගස්සනේම සාට පරිකාරං සමරිකාරං ඉමං බිකං බිකෝ සංගස්සනේම ඉක්කිතම් පත්තිකන්තුයිහං කිප්පමේව සමිජ්ජතු සම්බේ පූරින්තු චිත්ත සංකප්පා ඡන්දෝ පන්නරසී යතා ආයුරාරෝග්‍ය සම්පත්තේ සග්ග සම්පත්තිමේවච අතෝ නිබ්බාන සම්පත්තේ ඉමිනාතේ සමිජ්ජතු. හොඳයි, මේ පින්නතුන් සිත කරකින් කම ගැන බොහොමත්ම සතුටට පත් කරන්න. ඉතින් සිත්තර මහත්මා බොහොමත්ම පාරිභෝග දීර්ඝ ගත කරන් මේ කුමාරයන්ට ඇතුළු මේ හැම දෙනාගේම සහභාගී වෙච්ච මේ පින්කම සිත කරන්නේ. ඉතින් කුමාරයන්ටත් මේ පින්කම හොඳින් සිත කරන්න සිය ශක්තිය ධෛර්යය සහයෝගය ලබා දෙනවා. ඉතින් ඔබට මේ කරන්නේ පින්කම ආශිර්වාදයක් දෙනවා. මේ දරුවන් දෙකලටත් එයගේ අධ්‍යාපන කටයුතු අපි සම්පූර්ණ කරගෙන දරුවන්ගේ අනාගතය සාර්ථක කරගන්නට ඔබට මේ ආශිර්වාදයෙන් වෙනවා. ඉතින් අපේ අම්මා තාත්තා මේගේ හැමපින් අනුමෝදන් කරන වගේම ජීවත් වෙන අමනාපට ආශිර්වාද කරන වගේම එයගේ සිතේ බලාපොරොත්තු සම්පූර්ණ කරගීමත් අපේ වගකීමක් වෙනවා. අප මෙලොවට දායාද කරන අපේ අම්මා තාත්තා බලාපොරොත්තු වෙන්නේ තාත්තගෙන් අපි අධ්‍යාපනයෙන් හොඳ ඉහළට යයි කියලා. අධ්‍යාපනයෙන් කොච්චරක් ඉහළට ගියත් කොයි තරම් ඉහළට ගියත් කරත් අපිට ලැබෙන්නේ අපට ආහාර මා නැදුම් පෙරඳුම් ලබා ගන්න ඒ මිල මුදලක් විතරයි ලැබෙන්නේ. නමුත් අමතක අපට ඒ අධ්‍යාපනයේ කරතරවත් වටිනා දෙයක් ලබා දීලා තියෙනවා. ඒ තමයි මේ බුද්ධ ධර්ම සංගතෙන් දරුවන් පිළිබඳව ශ්‍රද්ධා ප්‍රතිලා වෙනවා කියලා කියනවා. ඒ ශ්‍රද්ධාව මුලින්ම අපේ සිගිලි දෑයට කළා. පිළිමහන්සේ නමක් දකිනකොට, ස්වාමීන් වහන්සේ කෙනෙක් දකිනකොට, කුතේ බුදු සාදු කියන්නේ කියලා මුලින්ම අපට අපේ සිගිලි දෑයට කළා. අපේ අම්මා අපේ තාත්තා අපිට මේ දෙරුවනි වරප්‍රසාද ලබා දුන්නා. එහෙම යම් සම්පත ලබා දුන්නේ එයා දැනගත්ත අපිට දුක නිදහස් වෙනනම් මේ සද්ධර්මික කොටස තියෙන්න ඕන කියලා. එනිසා පුදා කාලයකටම අප දානෙට ගුරු කෙරෙව්වා, සීලෙට යොමු කෙරෙව්වා, භාවනාවට පුරුදු කෙරෙව්වා. ඒකෙන් එයා බලාපොරොත්තු වෙන අපේ දුක නිදහස් වෙයි කියලා. එනිසා අපි දානෙ පූජා කිරීම තුළින් අපි ලබන වටිනාම දේ තමයි මේ සම්බුද්ධ ශාසනය තුළ ඉහෙළම ගුණවන් වදා කරගන්නට අපි දක්ෂ වෙන්න ඕන. බාහිර රහසේ දුක නිදහස් වීම සඳහා දේශනා කරපු සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රිවිධ ශික්ෂාව හැකිතාකෝ අපි සම්පූර්ණ කරගන්නට ඕන. හැකිතාකමදි සීල ආරක්ෂා කරමින් නිතර සමත භාවනාවක මෛත්‍රී භාවනාව තුළ හිත පිහිටවාගෙන හැකිතාක දුරට සතිපට්ඨානය තුළ සතිමත් බව තුළ ජීවත් වන උත්සාහ කරන්නට ඕන. ඒ තුළින් පමණයි අපේ හිතට එන ලෝභ ද්වේෂ මෝහ නැත්තම් රාග ද්වේෂ මෝහ කියන මේ අකුසල වලින් අපේ හිත මුදවාගෙන අපේ හිත පිරිසිදු කරගෙන ලක්ෂණ මලක් වගේ පියුමක් වගේ හරියට මඩෙහි අඩගෙන ජලයෙන් නික්මලා උඩට එන ජලයවත් මඩේවත් නොගැහෙන විකසිත පියුමක් වගේ මේ කෙලෙස් සහිත සමාජය තුළ අපි හැදෙලා වැඩිලා ඒ සමාජය තුළම ජීවත් වුණා. ඒ සමාජයේ තියෙන රාගාදී කෙලෙස් ස්පර්ශ නොකර පියුමක් වගේ හරියට රහතන් වහන්සේ කෙනෙක් වගේ අපේ මේ හදවත අපේ මනස තියාගන්න පුළුවන් නම් ඇත්ත මේක තමයි අපි අමරණ අතර කරන ලොකම ගෞරවය, ලොකම ප්‍රධානතාවය. එහෙම ඉන්න හැම මොහොතේම අපි කෙලෙස් වලින් මිදලා කියන්නේ අපි දුක නිදහස් වුණා කියලා කාරණේ. දුක නිදහස් වුණා කියන්නේ අපි සැනසීමේ සතුටේ ජීවත් වෙනවා කියන කාරණේ. අනේ සතුට සැනසීම තමයි අපි අමරණ අතරේ ජීවිතේ බලාපොරොත්තු වෙන්නේ. එනිසා ඒ දෙමෝපියන් කරන සැබෑ උපකාරය සැබෑ පිතෘ උපහාරය තමයි මාතෘ පූජාව තමයි අපේ මේ ආධ්‍යාත්මික ජීවිතය තුළ ඉහළම ලෙස අපේ සිත පිළිවලා ගන්නට කටයුතු කිරීම. ඉතින් ඒක නම් අපි හිතන වඩා වඩා මේ ධර්මයේ දොළ ඉදිරියට යන්නට අපි අදිස්ථාන කරගනිමු. ඒ සඳහා අපට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය, දීර්ඝායු සම්පන්න සේවා ආදී ප්‍රාර්ථනා කරනවා. රැස් කරගත් මෙවතුම් කුසල කලය මේ දවසට 15 වන කලින් මිය ගිය පියදාස අබේවික්‍රම පියතුමා මේ පින අනුමෝදන් වේවා. ඒ වගේම මේ පින සෝපත් හැකියි ඔබ නම් මිය ගොස් පින අපේක්ෂාවෙන් සිටින යම් තාඥාත් මිත්‍රාදීන් වෙත්නම් ඒ සියලු ඥානියෝද මේ පින දෙඹ සෝපත් වේවා. මේ පින සෝපත් යම් තාක් සත්‍යං අවේකී පතං බවක් වේදම්පා කොතනම් හෝතනට සිටින්නම් ඒ සියලු දෙනාද මේ පින ඕනෙමේ දැක්යෙන් කරමැද පින්කමස්සේ සතුරු සිටින් පින් අනුමෝදන් වෙත්වා. අවසන උතුම් නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් පෙන් වාදනය අරගෙන පෙන් වැඩමින් අපි පුණ්‍ය අනුමෝදනා කරමු ආදීන්ට. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. යතා වාරි මහා පුරා පරිපූරෙන්ති සාගරං ඒවමේව ිතෝ දින්නම් පේතානං උපකප්පති. ඔන්න මේ උදකං වට්ටං යතා නින්නම් පවද්දති. ඒවමේව ිතෝ දින්නම් පේතානං උපකප්පති. දැන් ඉස්සර ගන්නේ සියලුකින් සම්මාදෘෂ්ටික දෙවියනුත් අනුමෝදන්ව ඔබ හැම දෙනාමත් සමුදු ශාසනය බොහෝ කලක් රැකදෙත්වා වෙනදෙමින් දෙවියන්ට පින් අනුමෝදන් කිරීමක් වශයෙන් සාදුකාරයක් පවත්වන්න. සාදු සාදු සාදු. මේ රැස් කරගත් උතුම් දෙනහම බලයෙන් පින්වත් හැම දෙනාටම මෙලොවින් නිදුක් නිරෝගී සම්පන්නිය කෙරෙහිවන සැරසේවා. දීවත්තන කාලයේ සතරෙන් සැනසීමේ දීවත්තනට මේ පින්කමක් ආශිර්වාදයක් වේවා. සතර ජීවිත සම්පන්න ප්‍රාර්ථනානුකූලව උතුම් නිවන් සුවයක් සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ස්වාමීන් වහන්සේලා දැන් පිරිසෝත්‍රයෙන් දේශනා කරමින් ආශිර්වාද කරනවා. බුද්ධ ධර්ම සංගයෙන් පෙරවන ආශිර්වාදයෙන් මේ ස්වාමීන් වහන්සේලා මේ සීලාගේ ප්‍රතිපත්තිවල ආනිසංසයෙන් විහාරස්ථානයේ ආරම්භ කිරීමේ පටන්නේ මොහොත දක්වා සිදු කරගත් සියලු කුසල බලයනොත් වෙනත් හැම දිනකටම නිරොග් නිරෝගී සම්පන්නිය ජීවණය සැලසේවා කියන කතමෙන් අපි පිළි දේශනා කරමින් සිත ප්‍රාර්ථනා කරනවා. එසේම වේවා කියන සද්ධායෙන් විශ්වාසයෙන් ඊට මුකන් දෙන්න. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. යං කිංචෙත්තං ඉදවා හොරං වා සග්ගේසු ආයං රතනං නනෝ සමන්නත්ථ තථාගතේන ඉදම්පි බුද්ධේ රතනං පනීතං නේතේන සච්චේන සුවත්ති හෝතු. කයං විරාගං අමතං පනීදං යදජ්ජ ගාසක්්‍ය මුනී සමාහිතෝ නතේන ධම් සමත්ති කිංචේ ඉදම්පි ධම්මේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු. කේනං පුරාණං නවන්නත්ති සම්භවං විරත්ත චින්තා ආයතිකේ භවස්මින් තේකේන බීජා නිරුම්බන්ති දේරායතායං පදේපෝ ඉදම්පි සංගේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු. කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අභිසමෙච්ච සංකෝ වයෝජ සුවතෝ චස්ස මුදු අනතිමානී සන්තුස්ස කෝච සුභරෝච අප්පකිච්චෝච සල්ලහුක බුද්ධි සන්තේන්ද්‍රයෝච නිපකෝච අප්පගම්බෝ කුලේසු අනනුකින්දෝ නච කුද්ධං යේන විඤ්ඤෝ පරේ උපවදෙය්‍යං සුඛිනෝ වාකේමිනෝ හන්තු සම්බේ භවන්තු සුඛිතාංකායේකේ පාන භූතත්තේ තසාවාතාවරාවාහනවසේසා දීගාවායේ මහන්තාවා මජ්ජිමාරස්ස පානුකතෝලා දිට්ඨාවායේව අද්දිට්ඨායේ වසන්ති අවිදූරේ භූතාවා සම්භවේ සේවා සම්බේ සත්තා භවන්තු සුඛිතාන් පරෝ පරන්නේ කුන්දේත නාති මඤ්ඤේත පත්ත ජනං කංචේ ව්‍යාරෝසනා පටිග සංඥා නාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිච්ඡේය මාතායතානි පුත්තං ආයුසායේක පුත්ත මනුරක්ඛේ එවංති සම්බුදේසු මාන සම්භාවයේ අපරිමාණං මෙත්තං ච සම්බලෝකස්මින් මාන සම්භාවයේ අපරිමාණං උද්ධං අදෝච තිරයං ච අසම්බාධං අවේරං අසපත් තිට්ඨං චරං නිසින්නෝ වාසයානෝ වායාව තස්ස විගත මිද්දෝ ඒතං සතින් අදිට්ඨේය බ්‍රහ්ම මේතං විහාරං ඉදමාහෝ දිට්ඨින් ච අනුපගම්ම සීල වාදස්සනේන සම්පන්නෝ කාමේසු විනෙයගේ ධම්මනි ජාතු ගම්බසියම් පුනරේති තේන සච්ච වඤ්ඤේන දුක්ඛෝප සමෙන්තුතේ තේන සච්ච වඤ්ඤේන බයාවෝප සමෙන්තුතේ තේන සච්ච වඤ්ඤේන රෝගාවෝ සමෙන්තු තේ සම්මේතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරයෝ සුඛේ දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සම්බ බුද්ධානුභාවේන සදා සත්‍යං භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සම්ම ධම්මානුභාවේන සදා සත්‍යං භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සම්ම සංඝානුභාවේන සදා සත්‍යං භවන්තු තේ අභිවාදන සීලස නිත්‍යං චත්තාරෝ ධම්මා වඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්තිමේව ච අතෝ නිබ්බාන සම්පත්තිමිනාතේ සමිජ්ජතෝ